අපි මේ තියෙන සංශෝධනෙදි කරන්නේ මේ ජනාධිපතිවරයාට ආරක්ෂක ආරක්ෂාව මේ තිබුණ ව්‍යවස්ථාව අනුව. ඒකට ඔක්කොම එකඟ වුණා. දෙක, ඔහුට පළාත් සභා බලය. ඒ මොකද නැත්තම් ප්‍රාන්ත පළාත් සභාවට සම්පූර්ණ බලය යනවා. ඒක ජනාධිපතිතුමාට ආණ්ඩුවලුම් පත් කිරීම උඩ තමයි ජනමත විචාරණය කියන එක එවොයිඩ් කරේ ජයජාවදන ජනාධිපති. ඒ කෑල්ල දාලා. ඒ මොකද සියලු බලතල තියෙන්නේ ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයා මේ බලතල පළාත් සභාවට පවරනවා. එතකොට බලතල තියෙන්නේ ආණ්ඩුකාරවරයාට තමයි ජනාධිපති පවරන්නේ. මේක උඩ තමයි නැත්තම් එදා ජනමත විචාරණයක් ඕනයි කිව්වා. ජනමත විචාරණයකට යන්න ගියා නම් එදා කවදාවත් මේක කෙරෙන්නේ නැහැ පළාත් සභාව. එදා තිබුණ තත්ත්වය හැටියට. ඒ නිසා එවකට හිටපු ජනාධිපතිතුමා ඒක වළක්වා ගැනීම සඳහා තමයි මේ ක්ලෝස් එක දැම්මේ.